නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි දන්නවා මේ ලෝකේ අපේ ඉපදීම නවත්තන්නට නම් සියලු කෙලෙස් වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. කෙලෙස් යටපත් කරගෙන, සංගවාගෙන, නඩත්තු කරගෙන ඉන්න තාක්කල් රාග්බෝධිය කියන්නේ කතාවක් පමණයි. ඒකේ නිවැරදි සුවය අපට අත්විඳින්න පුළුවන් කමක් නැහැ. රාත් කියන මානසිකත්වය කුමක්ද කියලා බැලුවොත්, සුවයකුත් නැති, දුකකුත් නැති, අදහසකුත් නැත්තේත් නැති එක්තරා මානසිකත්වයක්. ඒක වචනවලින් විග්‍රහ කරන්න බෑ. හේතුව වචනවලින් විග්‍රහ කෙරුවොත් කියවෙන්නේ වෙන එකක්. තම තමන් රාත් වෙලා මේක වෙන්න ඇති ඒ කියන කතාව කියන එක ప్రత్యක්ෂ කරගන්නවා විනා ప్రత్యක්ෂ කරපු ස්වාමීන් වහන්සේලාගේ අදහස් අරන් බලනකොට එක එක ආකාරයි. අපි දන්නවා තේරතේරි ගාථාවලින් අනන්ත අප්‍රමාණ රාතන් වහන්සේලා, රාත්තරණියන් වහන්සේලා ඒ උත්තම ඒ අවබෝධය පිළිබඳව ඒගොල්ලෝ හදාස් ප්‍රකාශ කරනවා. ඒ සෑම හදාසක්ම බලනකොට අපටත් විවිධ අදහස් පාළ වෙනවා ඒ කියන කතන්දරවලින්. එක එක්කෙනා එක එක විදිහ අදහස් දරන්නේ. ඒ කියන්නේ මේ රාත්පලය කියලා කියන්නේ සිත විතරක් දැනගන්න එක්තරා මානසික ස්වභාවයක්. මේක අපි දන්න භාෂාවලින් ඇඟින්වලින් කියන්න බෑ. හැබැයි එහෙම කියනවා නම් අන්ත දෙකටම ගලපන්න ඕනේ. එමනම් තියෙනවා කියලා කියන්නත් ඕනේ, නැහැ කියලා කියන්නත් ඕනේ. රාත්පලය කියලා එකක් තියෙනවද, ඒ ස්වභාවය කොහොමද කියලා ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක්. දුකක් තියෙනවද, දුකකුත් තියෙනවා සැපේකුත් තියෙනවා. දුකකුත් නැහැ සැපේකුත් නැහැ. ඒ වගේ අපි අන්ත දෙකටම ගැලපෙවුවොත් විතරක් ඒ රාත්පලය විස්තර කරන්න පුළුවන්කම ලැබෙනවා යම් පමණ දුරට. එහෙනම් මේ වගේ කෙලෙස් වලින් නිරෝධ වෙච්ච, උත්පත්තියක් නැති, පුද්ගලයෙක් සත්වයක් නැති ඒ ස්වභාවයට පත් වෙන්න නම් අපි තුල තියෙන සියලුම කෙලෙස් නිරෝධයට පත් කරන්න ඕනේ. එහෙනම් අපේ කෙලෙස් ටික අපි නිරෝධයත්වයට පත් කරන්න, සියලු කෙලෙස් වලින් නිදහස් වෙන්න අපි මොනතරම් වෑයම් කෙරුවත් අදාළ වෙන්නේ රාත් බෝධියට. හේතු අපි කෙලෙස් සංගවාගෙන ඒ පරිස්සම් කරගෙන ඉන්නවා නම්. අද ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ තපස් ජීවිතය ගත කරනකොට තමන් තුළ ගොඩාක් දේවල් සංගවගෙන ඉන්නවා. විවෘත නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ විවෘත නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අවංක නැහැ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ඒගොල්ල නියතමානි නැහැ. මේ ಗುಣධර්ම නිසා ඒගොල්ලන්ට කවදාවත් සසරෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි යම් යම් කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා නම්, මට භාර්යාවක් ඇත, දරුවෝ ඇත, මට ඥාතියෝ ඇත, මට වත්කම් ඇත කියලා යම් කිසි මානසිකත්වයක් තියෙනවා නම්, අන්න ඒ මානසිකත්වය අපි නියතමානියෙන් ඒක හත්තරින්නට ඕනේ. යම් කිසි අවස්ථාවක තමන්ගේ හැකියාවල් දක්ෂකම් පිළිබඳව තමන්ට යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම්, තමන්ගේ හිතට ධෛර්යය තියෙනවා නම් ඒක හත්තරින්නට ඕනේ. තමන් තුල යම් කිසි රාගයක් තිබිලා ඒක නැති කරගන්නේ නැහැ. ඒක නිතරම තනි වෙච්ච වෙලාවේ, උදකලා වෙච්ච වෙලාවේ, කරවල වෙලාවේ ඒක මෙනෙහි කර කර වින්දනය කරනවා නම් ඒක අවංකවම අත්හරින්න ඕනේ. ඒක තියෙන තාක්කල් රාත් වෙන්න බෑ. බැරි වෙලාවත් යම් කිසි කෙනෙක් පිළිබඳ පුංචි ද්වේෂයක් හරි තේ තැම්පත් වෙලා තියෙනවා නම් කිසිම මොහොතක ඒක අයින් කරගන්න බැරි නම් මාසයකට, දෙකකට, හයකට, අවුරුද්දකට එක වතාවක්වත් ඒක මෙනෙහි වෙනවා නම්, ඒ ද්වේෂය තමන් තුළ පවතිනවා නම් ඒ කියන්නේ යාට කවදාවත් රාත් වෙන්න බෑ. තවත් පංචකාමයන් වලට කැමති නම්, ලෝභයට කැමති නම්, තමන්ට යමක් යාපත්ව ලැබෙනවට කැමති නම්, හැමදේ තුළින්ම ලස්සන දේවල්, වටිනා දේවල් ලබනවට ඡන්දයක් තියෙනවා නම් ඒ කියන්නේ එයාට රාත් වෙන්නත් බෑ. එහෙනම් මේ රාත් බෝධිය කියලා කියන්නේ පුද්ගලයේ සත්‍යයක් නැති, ඇත්තෙත් නැති, නැත්තෙත් නැති, දුකකුත් නැති, සැපේකුත් නැති යම්කිසි නිවිච්ච ස්වභාවයක්. ඒකට අපි කියනවා නිරෝධ ගාමිනිත්වයේ පරිපූර්ණත්වය කියලා. එහෙනම් මේ නිරෝධ ගාමිනිත්වයේ පරිපූර්ණත්වයට පත් වෙන්න සියලු කෙලෙස් වලින් නැති වෙච්ච, ශුන්‍ය වෙච්ච ස්වභාවයකට ඉමිකම් කියන්න අපි මේ දේවල් නිරෝධ කරන්නට ඕනේ. නිරෝධ කරගෙන තමයි තන්ට යන්නට ඕනේ. එහෙනම් අසූචි ගොඩක් තිබුණා, පොඩ්ඩක් තිබුණා, එකම ගඳ වාගේ අපේ කෙලෙස්, ලොකු කෙලෙස් තිබුණා, පොඩි කෙලෙස් තිබුණා, කෙලෙස් වල ස්වභාවය කෙලෙස්මයි. ඒක තුල සුළු කෙලෙස්, පොඩි කෙලෙස්, මධ්‍ය කෙලෙස්, මහා පරිමාණ කෙලෙස් කියලා එහෙම කෙලෙස් වර්ග නැහැ. කෙලෙස් කිව්වොත් කෙලෙස්මයි rahat වෙන්න බෑ. අදාසිකින් ඕ යම් කිසි කෙලෙසයක් පවතිනවා නම් ඒ අදාස හදනකම් rahat වෙන්න බෑ. මගපල වලට පමණයිපත් වෙන්න පුළුවන්. එහෙනම් අද අපි කන්ති පාරමිතා වඩලා දැන් සෑඳ දුරට පැමිණිලා. අපි ගොඩාක් අවබෝධයන් ලබලා තිනවා මේ කන්ති පාරමිතාව තුළ. ඒ තාම අපට තේරෙනවා ඒ කියන උත්තරීතර தත්ත්වයට තාමපත් වෙලා නැහැ. ඇහෙනකොට තාම කැළඹෙනවා, පේනකොට කැළඹෙනවා. සිටිවිලි වල දෝෂ දැක්කාම අපිට මේ භවයේ නෙමෙයි ඊළඟ භවෙත් rahat වෙනවා කියන එක ටිකක් අසීරු කාරණාවක් වගේ දැනෙනවා. එහෙනම් තාම අපි තුල මේ අඩුපාඩු තියෙන නිසා අපට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අපට ගොඩාක් අපහසු වෙයි. එහෙනම් මේ කන්ති පාරමිතාව තුලින් අපි සීලය ආරස්සා කරන්නට ඕනේ. කෙලෙස් නැමේ නිකලස් ප්‍රගුණ කරන්නට ඕනේ. අනාර්ය මාර්ග නැමේ ආර්ය මාර්ගයේ වඩවඩා දියුණු කරන්නට ඕනේ. ඒකට අපි සීලයක් ඇතුව අපේ මේ තපස් ජීවිතය ගත කරන්නට ඕනේ. අපි මාර්ගඵලයකට පත් වෙන්න සෝවාන් ඵලයට පත් වෙන්න සෝවාන් ඥානය ප්‍රත්‍යක්ෂ කරන ඥානය අපට ඕනේ. සකෘදාගාමී ඵලයට පත් වෙන්න සකෘදාගාමී ඥානය ප්‍රත්‍යක්ෂ කරන ඥානය අපට ඕනේ. අනාගාමී ඵලයට පත් වෙන්න අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කරන අනාගාමී ඥානය අපට ඕනේ. රාහත් බෝධිය ප්‍රත්‍යක්ෂ කරන්න රාහත් බෝධිය ප්‍රත්‍යක්ෂ කරන ඥානය අපසතුව තියෙන්නට ඕනේ. එහෙම ඒ ඥානය නැතුවේ ඵලය අපට වැටහෙන්නේ නැහැ. මේක එක්තරා අවබෝධයක්. ඵලයක් කියලා කියන්නේ අපේ සිත පත් වෙන යම්කිසි අවබෝධ තත්ත්වයක්. වෙනස් වීමට ලක්වන මානසික ස්වභාවයක්. නිකම්ම නිකම් පුතුජනයා සෝවාන් කියන මානසිකත්වයට වෙනස් වෙනවා. සිතේ යම්කිසි අවබෝධයෙන් ඇතිවන වෙනස් වීමක්. එහෙනම් ඒක ඥානයක් තුලින් අටගන්න එකක්. ඒ ඥානය ලැබෙන්න නම් අපට ප්‍රඥාව ඕනේ. ප්‍රඥාවට සමාධිය ඕනේ. සමාධියට සීලය ඕනේ. සීල සමාධි ප්‍රඥාවෙන් තමයි මේ ගමන යන්න පුළුවන්. එහෙනම් අපි සතර සටිපට්ඨානය වැඩුවත් විදර්ශනා වැඩුවත් බුද්ධානු ධම්මානු සති වැඩුවත් කායානුපස්සනා වැඩුවත් වේදනානුපස්සනා වැඩුවත් ආනාපාන සති අවුරුදු 25ක් වැඩුවත් මේ හැම දෙය තුළින්ම සීලය රැකෙන්නට ඕනේ. භාවනා වඩනවා වඩනවා අවුරුදු ගානක් වඩනවා මොකවත් ඇහෙන්න බෑ මරා ගන්න තරම් තරහා යනවා නම් එයාගේ ඇති භාවනාවේ ප්‍රතිඵලය කුමක්ද? එහෙම භාවනාවක් වඩන්න ඇත්තටම ඕමනාවක් තියනවාද? බලනකොට සාමාන්‍ය මිනිසුන්ට එච්චර තරහා යන්නේ නැහනේ අපට යන තරම්. එහෙනම් තාපසයා මෙච්චර කම්පා වෙනවා නම් සාමාන්‍ය මිනිස්සු කම්පා වෙන්නේ නැහනේ. සාමාන්‍ය මිනිසුන්ට දරා ගැනීම හැකියාව අපට වඩා තියෙනවනේ. එහෙනම් තපස්කම් කරනවට වඩා ගී මට්ටමින් ඉන්න එක මීට වඩා යාපත් නැද්ද? එහෙනම් මේ විදිහට අපි කල්පනා කරලා බලනකොට මේ කියන භාවනා ක්‍රම වලින් මේ පුරුදු පුහුණු වලින් අපිට අවශ්‍ය දේ ප්‍රගුණ වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙන දේ අපතුල වැඩිලා නැහැ. එහෙනම් අනන්ත අප්‍රමාණ දෝෂ තමයි ප්‍රගුණ වෙලා තියෙන්නේ. ආර්ය ආර්ය කියලා අනාර්ය මාර්ගයේ යෑමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මෙසේ භාවනා වඩන භාවනා යෝගින්ට ගොඩාක් දේවල් වැටහෙනවා. පියවරෙන් පියවර මේ අවබෝධය වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවායි කියලා කියන්නෙම එයාගේ ප්‍රඥා පාරමිතාව ක්‍රමානුකූලව දියුණු වෙනවා. ගොඩාක් දේවල් යට වැටහෙනවා, තේරෙනවා. ඒ තේරෙන විදිහට එයාගේ සිත දැන් ක්‍රියාත්මක වෙනවායි කියලා කියන්නේ ප්‍රඥාවට කිට්ටු වෙනවා කියන එක. එහෙනම් ප්‍රඥාව තියෙන කෙනා විතරයි එක ශණයකින් එක ධම්මපදෙන් rahat වෙන්නේ. එහෙනම් මේ විදිහට භාවනා යෝගීන් භාවනා වඩනකොට ඒගොල්ලන්ට වැටහෙනවා මේ සෑම දෙයක් තුළම අපි තුළින් යම්කිසි ඝාතනයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආයතන හයෙම හොරකම් වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අලුත් දෙයක් පේනවා. මේ හැම දෙයක් තුළම වින්දනයක් තියෙනවා, විඳීමක් තියෙනවා කියනක මේ භාවනා යෝගීන්ට තේනවා. එහෙනම් මේ තාපසයා කල්පනා කරනවා මගේ ඇස්වලට පේන සෑම දෙයක් තුළින්ම විඳීමක් තියෙනවා, වින්දනයක් මං ලබනවා. ඒ කියන්නේ දික්ටි කාමය කියන ධර්මතාවය මන් තුළ පවතිනවා. තමා මේ අලංකාරය තුළින් විඳීමක් ලබනකොට, වර්ණවත් ලස්සන පාටවලට විඳීමක් ලබනකොට, තාරුණ්‍ය දැකලා විඳීමක් ලබනකොට දැන් කාමයක් නෙමෙයිද මේ විඳින්නේ? එහෙනම් කාම ලෝකයේ ඉඳගෙන කම්සප ලැබමින් කොහොමද අපි නිවන් දකින්නේ? එහෙනම් නිවන් දකින්නවා කියන එක වීලුවක් නෙමෙයිද? රාහත් වෙනවා කියන්නේ සම්පූර්ණම අපි මුලා වෙච්ච ස්වභාවයක් නෙමෙයිද? එහෙනම් රාහත් වෙන්න වැඩ කරනවායි කියලා අපි මේ මුලාවක් මේ දිනු කරන්නේ. එහෙනම් පංචකාම කියලා අපි අහලා තියෙනවා. දිට්ඨිකාම, සුතකාම, රසකාම, ස්පර්ශකාම, මනෝසංචේතකාම කියලා. අපි මේ පස්ස ආකාරයකින් කාම විඳිනවා කාම ලෝකේ ඉඳගෙන. එහෙනම් අපි මේ දකින දේ තුළින් ඒ ලස්සන යමක් විඳිනවා නම් දිට්ඨිකාමයට අපි අවුවලා අපි තාම කාම ලෝකේ කාම විඳිනවා. එහෙනම් භාවනා යෝගියා ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ කවදාවත් කාම විඳින්නේ නැහැ. එයා කාමෙන් නිදහස් වෙන කෙනෙක්, කාම ලෝකයේ උත්පත්තිය නවත්තන කෙනෙක්, නැවත කවදාවත් මේ ලෝකයේ ඉපදෙන්න නොඉපදෙන්න වැඩ කරන කෙනෙක්. එයාට කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරනවා නයි ජාතු ගබ්බසේයම් පුනරේතිති. නැවත උත්පත්තියක් ලබන්න මේ ලෝකයේ කිසිම ගර්භාෂයකට ඇතුළු නොවන කෙනකේ ආර්ය ශ්‍රාවකයා. එහෙනම් ගර්භාෂයකට එන්න මොනවද සුදුසුකම් තියෙන්න ඕනේ? පංචකාම පිළිබඳව කර්ම තියෙන්නට ඕනේ. එහෙනම් තාපසයා මේ ලස්සන දේවල් දකිනකොට, ලස්සන දේවල් විඳිනකොට, දිට්ඨිකාමයේ පිනවනකොට එයා දැන් නැවත ගර්භාෂයකට ඇතුළු වෙන්න කාමයේ තුලින් සුදුසුකම් ලබනවා නේද? එහෙනම් ඉපදීම නවත්තන්න නෙමෙයි ආ වෑයම් කරලා තියෙන්නේ, ඉපදෙන්න. එහෙනම් සසරෙන් එතර වෙන්න නෙමෙයි ආ වෑයම් කරලා තියෙන්නේ, සසරේ දීර්ඝ කාලිනව නවතින්න. එහෙනම් මේ තාපසවරුන්ට තේරෙනවා මේ පංචකාමය නවත්තන්නට ඕනේ අපේ කන්ති පාරමිතාව තුළින්. මම ලෝකයාට මෛත්‍රී කරනවා මෛත්‍රී කරනවායි කියලා මම මොනවද කරලා තියෙන්නේ? ඔරකම් කරනවා, අනිත් අයගේ අවසරයක් නැතුව ඒ දේවල් දැකලා ඇහිලා දැනිලා සිතලා මම ඒවා වින්දනය කරනවා. මම කාටවත් ඉන්සා නොකර ඉන්නවායි කියලා ඇස්වලින් ඝාතනය කරනවා, කන් වලින් ඝාතනය කරනවා, චර්යාවෙන් ඝාතනය කරනවා, සිතවිලි වලින් ඝාතනය කරනවා. එහෙනම් මගෙන් සෑම මොහොතකම ඝාතනයක් වෙනවා. කාන්තාවක් දැක්කාම පතිවත ඝාතනය වෙනවා, බඩමුට්ටු දැක්කාම ලෝභයෙන් ඝාතනයක් වෙනවා, සොරකමෙන් ඝාතනයක් වෙනවා. මේ විදිහට ඇයෙනකොට වෛරයෙන් ඝාතනය කරනවා, ద్వේෂයෙන් ඝාතනය කරනවා. ලස්සන දේවල්, ප්‍රියමනාප දේවල් ඇයෙනකොට මෝහයෙන්, ලෝභයෙන්, ඒ මාන්නයෙන්, ආංකාරයෙන් ඝාතනය වෙන්නේ නැද්ද? අපේ චරිත නිසා මිනිස්සු කම්පා වෙලා එයාගේ ප්‍රීතිය, සාමය, විවේකයේ ඝාතනය වෙන්නේ නැද්ද? සිතවිලියෙන්, ද්වේෂයෙන් අපි ඝාතනය කරන්නේ නැද්ද? සිතවිලි වලින් මිනිස්සු මරන්නේ නැද්ද? මිනිස්සුන්ගේ අතපය කඩන්නේ නැද්ද? අන්න මේ සෑම ආයතනය තුළින්ම පානාතිපාතා කැඩෙන බව මේ භාවනා යෝගියාට වැටහුණා. පේනවා, හැයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතනවා කියන සෑම දෙයක් තුළින්ම මේ භාවනා යෝගියා කළේ අවසරයක් නැතුව බලන එක, අවසරයක් නැතුව සවන් දෙන එක, මිනිසුන්ට නොගැලපෙන විදිහට ජීවත් වෙන එක. ඒ නිසා මිනිසුන්ගේ විවේකය උදුරා ගන්න එක, පැහැර ගන්න එක, මානසික ප්‍රීතිය උදුරලා ගන්න එක. එනම් හැම තැනම අපි කළේ අදින්නාදානා කරන එක, මිනිසුන්ගේ දේවල්, මානසික සුවය, කායික සුවය ඔරකම් කරන එක. මේකත් මේ භාවනා යෝගින්ට වැටහෙනවා. එහෙනම් කන්තිය නෙමෙයි වඩලා තියෙන්නේ, අකරුණාවන්තකම, දයා විරහිතකම මේ වඩලා තියෙන්නේ. කිසිම සත්වයකට කමා කරලා නැහැ, කිසිම කෙනෙකුට අනුකම්පා කරලා නැහැ. පුළුවන් තරම් දයා විරහිත ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මේ භාවනා යෝගීන්ගේ ආයතනවල අඩුපාඩු දැන් වැටහෙන්න පටන් ගන්නවා. මේ ආකාරයට තේරුම් ගත්ත භාවනා යෝගියා කල්පනා කරනවා, ඒ විතරක් නෙමෙයි, දකින්නකොට මං කාමයේ විඳිනවා, කාමයේ මම නැවත නැවත වින්දනය කරමින් කාම ලෝකේ මං ජීවත් වෙන්නේ. මම හිතාන හිටියා මං ආර්ය ජීවිතයක් ගත කරනවා කියලා. නෑ, කාම ලෝකේ කාම ජීවිතයක් මේ ගත කරන්නේ. එහෙනම් මේ අඩුව අපි අදන්නට ඕනේ. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ පංචකාමයෙන් විරහිතව, පංචකාමයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න, තිසරණේ සරණ යන්න අපි සීය පවත්වන්නට ඕනේ. අපිට දකින දේවල් දකින්න අපට අවසර නැහැ. ඒක පේන බව දැනගන්න විතරයි අවසර තියෙන්නේ. දකිනවා කියන්නේම එයා විඳිනවා කියන එක, එම නැත්නම් වින්දනයක් ලබනවා කියන එක අපට අවසර නැහැ. දකින්න පේනවා නම් පේන බව දැනගන්න විතරක් අවසර තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැමදාම අපි ඇසලෙන් වින්දනය කළා. එහෙනම් ඒ විඳීම නිසා විඳවීමකට ගත්තා. ඒ නිසා අපි දන්නවා හේතුව සකස් කරලා ඉවරයි. එහෙනම් ඵලය අනාගතේ ලැබෙනවා. අපි අනිත් අයගේ කාන්තාවරු දැකලා වින්දනය කළාම දැන් අපේ භාර්යාවරු වින්දනය කරන්නේ නැද්ද? අනිත් අයගේ දූ දරුවෝ අපි වින්දනය කළාම අපේ දූ දරුවෝ මිනිස්සු ඇස්වලින් වින්දනය කරන්නේ නැද්ද? අනිත් අයගේ බඩමුට්ටු වින්දනය කළාම අපේ බඩමුට්ටු වින්දනය කරන්නේ නැද්ද? අනිත් අයගේ දේවල් අපේ කම්සපෝයක් වශයෙන් වින්දනය කළාම අපේ බඩමුට්ටු ඉඩකඩම් ගෙවල් දොරවල් මිනිස්සු වින්දනය කරන්නේ නැද්ද? එහෙනම් අපි හදපු හේතු නිසා නේද දැන් අපට මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ? භාවනා යෝගීන් භාවනා වඩනකොට තමන්ගේ දුර්වලකම් වැරදිච්ච තැන් ඒ භාවනා යෝගීන්ට තේරෙන්න වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් අසෙන් කාමයේ විඳින බව තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා පේන බව දැනගෙන ඉන්න ඒ මනස හදා ගන්නවා කිසිම දෙයක් බලන්න යන්නේ, කිසිම දෙයක් අසෙන් විඳින්න යන්නේ. දිට්ටි කාමයෙන් එයා නිදහස් වෙනවා. දැන් මේ භාවනා යෝගියාට තේරෙනවා අසෙන් නිදහස් වුණාට තාම රාත්ුනේ නැහැ. තාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සෝතකාමයේ එම නැත්තම් ශබ්දකාමයේ තාම පිනවනා, ශබ්දකාමයට තාම තමන් අවු වෙනවා කියන එක භාවනා යෝගින්ට තේරෙනවා. එහෙනම් හැයෙන හැම මොහොතක් තුළම මීරි කටහඬ වලට මත් වෙන්නේ නැද්ද? නච්ච ගීත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේක තුළින් තුන්වෙනි ශික්ෂාපදයේ කැඩෙන නිසා, මේක තුළින් පස්වෙනි ශික්ෂාපදයේ කැඩෙන නිසා. මොකද්ද තුන්වෙනි ශික්ෂාපදයේ? ඒ ශබ්ද කාමයේ විඳිනවා. පස්වෙනි ශික්ෂාපදයේ ඒ කාම නිසා මත් වෙනවා. එයාට සී විකල් වෙනවා, ඒකට මුලා වෙනවා. එහෙනම් මේ ශික්ෂාපද දෙකක් කඩන්න පුළුවන් අපේ මේ කන් වලට එන ශබ්දය තුලින්. සෑම මොහොතක් ගානේ අපේ ප්‍රියමනාප දේවල් ඇෙනකොට, ප්‍රශංසා ගෞරව කීර්තියට ලක් වෙන දේවල් ඇෙනකොට මොනතරම් අපි මෝහයෙන් මත් වෙනවද, මොනතරම් උඩඟුකමෙන් මත් වෙනවද, මාන්නෙන් මත් වෙනවද, ඉතුවක්කාරකාමෙන් ආංකාරකමෙන් අපි මොනතරම් මත් වෙනවද? මේ සෑම මොහොතක් ගානේ අපි කරලා තියෙන්නේ කාමයේ වින්දන එක කරන එක නේද? එහෙනම් අපට දොස් කියනකොට, වෛරයෙන් කතා කරනකොට, අපහාස කරනකොට, විවේචනය කරනකොට අපි ද්වේෂයෙන් මත් වුණා, අපි රාගයෙන් මත් වුණා, වෛරයෙන් මත් වුණා, පළිගැනීමෙන් මත් වුණා. මෙතනත් අපි කළේ අපි කාමයේ වින්දන එක කරන එක නේද? වෛරයක් කාමයක් නෙමෙයිද? පළිගැනීමක් කාමයක් නෙමෙයිද? ඒක තුලත් විඳීමක් තියෙනවා නේද? අරයාගේ විනාශය තුලින් අපි වින්දනයක් ලබනවා නේද? සෑම තැනම අපි කාමයේ වින්දනය කරනවා. ඇයි අපට මේක තාම තේරුන්නේ නැත්තේ? එහෙනම් මේ භාවනා යෝගින්ට පෑදිලිව පේන කාරණාව තමයි මේ ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම අපේ තුන්වෙනි ශික්ෂාපදය කැඩෙනවා. මම යමක් විඳිනවා, ඒ වින්දනය තුළින් මට යමක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් සෝත කාමයේ කියලා කියන මේ ශබ්ද කාමයේ විඳිමින් මම නැවත නැවත කාම ලෝකයේ ඉපදෙන්න ඒ අවශ්‍ය සුදුසුකම් හදමින් සිටිනවා. මේ භාවනා යෝගියා මේක තේරුම් අරගෙන මේ අඩුව හදනකොට මේ භාවනා යෝගියාට නැවත තේරෙනවා මේ කාම දෙකෙන් නිදහස් වුණාට තාම හරි ගියේ නැහැ. තාම මම රසකාමයේ විඳිනවා. රසවත් දේවල් කන්න කැමති, ප්‍රියමනාප දේවල් කන්න කැමති, වටිනා කරන දේවල් කන්න කැමති, පෝෂ්‍යමත් දේවල් කන්න කැමති. එහෙනම් දිවට දැනෙන සෑම රසයක් තුළින්ම මේ භාවනා යෝගියාට තේරෙනවා රසකාමයට අවුවෙනවා, රසකාමයේ තුලින් මත් වෙනවා, නැවත නැවත කාම ලෝකේ ඉපදෙන්න කර්ම හේතුඵල සකස්සනවා කියන එක මේ භාවනා යෝගින්ට තේරෙනවා. එහෙනම් අපේ ජීවිතේත් අපි පිණ්ඩපාත කරනකොට අපට ලැබෙන දාණය තුලින් අනන්ත අප්‍රමාණ රසකාමයට අවුවෙලා නැද්ද? අපි වළඳනකොට අපේ ඇඟිලි ටික කියනවා අපි කාමයට මොනතරම් අවුවෙනවද කියලා. පාත්‍රය දිහා බලාගෙන ඉන්නකොට අපේ ඇඟිලි තුඩු වලින් අපි සමහර ව්‍යංජන තල්ලු කරනවා, සමහර ව්‍යංජන පාත්‍රයේ කෙරවලට ඇඩ් කරනවා, සමහර ව්‍යංජන අර මුල්ලුව දාලා රේකෙන් ඇදලා ගන්නවා වාගේ ඇඟිලි ටික බස්සලා අර ව්‍යංජන ටික ළඟට ඇදලා ගන්නවා. ඇයි? ඒ වාරි රසයි කියලා අපි දන්නවා. ඒකෙන් දිව පිනවන්න පුළුවන් කියලා අපි දන්නවා. දිව මත් කරලා වින්දනයක් ලබන්න පුළුවන් කියලා අපි දන්නවා. එහෙනම් මේ ඇඟිලි වලින් ලං කරන්නේ කාමයට කැමති නිසා නේද? එහෙනම් ඇඟිලි වලින් ඈත් කරන්නේ කාමෙන් දුරස් වෙන්න අකමැති නිසා නේද? එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා පාත්‍රය හතට ගන්නකොට තමන් රසකාමයට අවුවෙන තරම තමන්ට පෑදෙලි. ලස්සන දේවල් දකින්නකොට, රසවත් දේවල් දකින්නකොට තමන්ගේ මුළු කයම ඒකට ප්‍රිය වෙනවා, ඒකට අනුව කය හැඩෙනවා, කලේ කටේ කෙල වුණනවා. හේතුව අපි දන්නවා මේ හැම දෙයක්ම අපට සතුට උපදවන දෙයක්, එහෙම නැත්නම් වින්දනයක් ලබා දෙන දෙයක් කියලා. රසකාමයක් එක්ක අපි ජීවත් වෙනවා කාම ලෝකේ. එහෙනම් අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ ඉපදිලා අපි කරලා තියෙන්නේ කුමක්ද? රසකාමයේ පිනව පිනව රසවත් දේවල් කකා ඒව සරණ යන එක නේද? එහෙනම් රසකාමයේ සරණ ගින් තියෙනවා. එහෙනම් දික්ඨිකාමයේ සරණ ගින් තියෙනවා. ශබ්දකාමයේ සරණ ගින් තියෙනවා. එහෙනම් මේ කාමවල ප්‍රතිඵලයක් නේද? මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් සෝවාන් වෙන්නේ නැතුව මෙච්චර ඉපදිලා දුක් විඳින්න සිද්ධ වුණේ. එනා මේ විදිහට මේ කාම ලෝකේ ඉපදිලා අනන්ත අප්‍රමාණ ඉපදුනා. දැන්වත් තේරුම් ගන්න, දික්ඛාමෙන් නිදාසෙන්න අදිස්ථාන කරන්න, මේ ශබ්ද කාමෙන් නිදාසෙන්න අදිස්ථාන කරන්න, රස කාමයට අහුවෙන මානසිකත්වය තාම තියෙනවා, ඒ රස කාමෙන් නිදාසෙන්න අදිස්ථාන කරන්න, මේ ආයතන තුනෙන්ම කාමෙන් නිදාසෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් වෙන්න දැන් ඉඳලා කටයුතු කරන්න. එහෙනම් අපේ ජීවිත කාලයේ පුරාවටම මේ සංසාරේ කෝටි ගණන් වාර ගණනක් ඉපදිලා අපි මොනවද කළේ? කාම ලෝකේ ඉඳගෙන කාමයේ ප්‍රගුණ කරන එක, එහෙම නැත්නම් ඒක තුළින් වින්දනය කරන එක. තියෙන කාමයේ ප්‍රගුණ කරනවා, ප්‍රගුණ කරගත්ත කාමයේ වින්දනය කරනවා. ඒ නිසා ඉපදෙන්න හේතු හදා ගන්නවා. එහෙනම් අදින් පස්සේම වෙන්න බෑ. අපි දිට්ඨියෙන් කාමයේ පිනවන්නේ නැහැ. සුතයෙන් එහෙම නැත්නම් ශබ්දයෙන් කාමයේ පිනවන්නේ නැහැ. රසෙන් කාමයේ පිනවන්නේ නැහැ. ලදදෙන් සතුට වෙනවා. එහෙනම් රස දැනෙනවා නම් දැනෙන බව දැනගෙන 100ෙන් ඉන්නවා. ශබ්ද ඇහෙනකොට ඇහෙන බව දැනගෙන 100ෙන් ඉන්නවා. පේන රූප පේන බව දැනගෙන 100ෙන් ඉන්නවා. කිසිම දෙයක් ආන්න යන්නේ, බලන්න යන්නේ, දැනගන්න යන්නේ, විඳින්න යන්නේ. එහෙම වුණොත් අපට ඒකාන්ත වශයෙන්ම විඳවීමක් අටගන්නවා. ඒ විඳවීමට ඒ අනුව අපට උත්පත්තියක් අටගන්නවා. මෙන්න මේ කාරණාව භාවනා යෝගියාට තේරුණාම භාවනා යෝගියා සන්තෝෂ වෙනවා. එහෙනම් මේ හඩුව හැදුවොත් ඒ කාන්ත වශයෙන්ම මට ඈතර වෙන්න පුළුවන්, මට පිරිනිවන් පාන්න පුළුවන්, මේ සතර සසරට තෙරුවන් සරණයි කියලා මට ඈතර වෙන්න පුළුවන් කියන ඒ මානසික සුවය මේ තාපසයාට දැනෙනවා. භාවනා යෝගියා කල්පනා කරනවා, තවත් කොතනින්ද මම මේ කාමයේ විඳින්නේ, තවත් කොතනින්ද මම කාම ලෝකෙට අවුලා ඉන්නේ කියලා. බලනකොට අන්න නාසයේ ගන්ධයෙන් යා කාම ලෝකෙට අවුලා සිටිනවා. සුවඳවත් දේවල් දැනෙනකොට ඒ කාමයේ විඳිනවා. ගඳ දැනෙනකොට ඒකට පටිහි ඇති කරගෙන ගැටෙනවා. එහෙනම් සමහර අය ගඳට කැමති. තමන්ගේ දාඩිය ගඳ හිඹල බලන්නේ නැද්ද? කන අරලා හිඹල බලන්නේ නැද්ද? තමන්ගේ දාඩිය හොඳට කසලා ඒක හිඹල බලන්නේ නැද්ද? තමන් ඇඳගත්ත අඳුම අපිරිසුදු වෙලා දාඩිය වැදිලා ඒකේ දාඩිය ගඳ හිඹල බලන්නේ නැද්ද? එහෙනම් ගන්ධයත් වින්දනය කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සුවඳත් වින්දනය කරන මිනිස්සු ඉන්නවා. අපිරිසිදු කමට ඒ දුගඳයට කැමති වෙලා ඒක රස විඳින මිනිස්සු ඉන්නවා. සුවඳට කැමති වෙලා ඒක විඳින මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ ගන්ධණය තුලත් කාමයක් තියෙනවා. ගන්ධ කාමය, ගන්ධය කියලා කියන්නේ ගඳ සුවඳ දෙකම අන්තර්ගතයි. එහෙනම් ගඳ තුලිනුත් අපි කාමයේ වින්දනය කරනවා, සුවඳ තුලිනුත් කාමයේ වින්දනය කරනවා. සමහර දේවල් කැමති නැ අපි වින්දනය කරන්න. අපි කැමති සුවඳවත් විතරක් දේවල් ගන්න. සමහර මිනිස්සු ඉන්නවා අපිරිසිදු තැන්, අපිරිසිදු දේවල් ගොඩාක් කැමැත්තෙන් වින්දනය කරනවා. ඒවා ගොඩාක් දුරට කාමයක් අනුව ඒක විඳිනවා. එහෙනම් මේ ලෝකේ ගඳ සුවඳ කියන දෙක තුලින්ම ගන්ධ කාමෙන් අපි කාම ලෝකේ ඉපදෙන්න හේතු හදනවා. මෙන්න මේ කාරණාව වැටුණාම මේ භාවනා යෝගියාට තේරෙනවා, අනේ මේ නාය කොච්චර පොඩිද, නමුත් බව කෝටියක් අදන්න තරම් එයා දක්ෂ වුණානේ. මගේ මාර්යා පදිංචි වෙලා ඉන්නේ මේ ගන්ධය තුල. මගේ මාර්යා කොහෙවත් නෙමෙයි ඉඳලා තියෙන්නේ මේ ගඳ සුවඳ තුල. එහෙනම් සුවඳිනුත් බව ඇදුවා, ගඳිනුත් බව ඇදුවා. මේ දෙකෙන්ම කාමේ මං පිනෙව්වා. කාම ලෝකේ නැවත නැවත ඉපදෙන්න හේතු සකස් කළා. අන්න මේ කාරණාව දැනගෙන මේ ස්පර්ශය තුළින්, මේ ගන්ධය තුළින් මේ අදාගත් කාමයේ යථාර්ථය තේරුම් අරගෙන මේ භාවනා යෝගියා තීරණය කරනවා, කිසිම ගඳ සුවඳක් මං ස්පර්ශය කරන්නේ නැහැ. ඒ ගඳ සුවඳ තුළින් ඒ ගන්ධ කාමය මං විඳින්නේ නැහැ. ඒ නිසා මං විඳවීමක් නිර්මාණය කරන්නේ නැහැ. ජාතියක් ජරාවක් භවයක් මං මේ ගන්ධය තුළින් අදන්නේ නැහැ කියන ඒ අදිස්ථාන තීරණය තුළින් දැනෙන බව දැනගෙන 100ෙන් ඉන්නවා. ගඳ දැනෙන බව දැනගෙන 100ෙන් ඉන්නවා. සුවඳ දැනගෙන දැනගෙන බව දැනගෙන 100න් ඉන්නවා. ඒ දෙක තුළම විඳවීමක් වින්දනයක් නිර්මාණය කරන්නේ. දැන් මේ භාවනා යෝගියා සන්තෝෂ වෙනවා. මම මේ ගන්ධය තුලින් ඇතිවෙච්ච කාමය මන් නිදාසුණා. ගන්ධය නිසා ඉපදෙන්න ඇතිවෙච්ච හේතුවලින් මන් නිදාසුණා කියලා සන්තෝෂ වෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා ස්පර්ශය කියන කාමයේ මම මත් වෙනවා, රාගයෙන් මත් වෙනවා, තෘෂ්ණාවෙන් මත් වෙනවා, කායික කාම රාගයේ මම ගොඩාක් මත් වෙලා ඉන්නවා. එහෙනම් මේ ස්පර්ශය තුලින් මම අනන්ත අප්‍රමාණ කාම ලෝකේ කංසප විඳලා මම ඒ නිසා මෝහයෙන් මත් වුණා, ඒ නිසා මං කාමයෙන් මත් වුණා, රාගයෙන් මත් වුණා, තෘෂ්ණාවෙන් මත් වුණා. එහෙනම් ස්පර්ශය තුලින් මම ජාති ජරා භව අනන්ත අප්‍රමාණ දුවයි කියලා මේ භාවනා යෝගියා තේරුම් ගත්තාට පස්සේ මේ ස්පර්ශය නිසා අටගන්න සෑම කෙලෙසයක්ම 100න් නිරෝධ කරනවා. හැම ස්පර්ශයක් තුළින්ම 100න් ඉන්නවා. හැම ස්පර්ශයක් තුළින්ම නිර්මාණය වෙන ඉපදීමේ හේතු නිරෝධ කරනවා. මේ විදිහට තමන් තුළින් අටගන්නා වූ සෑම කෙලෙසයක්ම නිරෝධ කරලා, සෑම කාමයක්ම නිරෝධ කරලා, ස්පර්ශය නිසා ඉපදෙන්න තියෙන වාරගාන අවෝසි කරනවා, අයිමි කරනවා, ඒකෙන් සසරෙන් එතර වෙන්න වැඩ කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම ඇසෙන් කාමයේ වින්දා, කනෙන් කාමයේ වින්දා, ගන්ධෙන් කාමයේ වින්දා, රසෙන් කාමයේ වින්දා, ස්පර්ශෙන් කාමයේ වින්දා. අපි එහෙනම් මේ මෙච්චර කාලයක් තිසරණං සරණං ගච්ඡාමි නෙමෙයි ගිහිලා තියෙන්නේ, කාමේ සරණේ ගච්ඡාමි කියලා කාම සරණ තමයි අපි ගිහින් තියෙන්නේ. එහෙනම් අසකන දිව නාසය සම කියන ආයතන පයෙන් පංචකාම පිනව පිනව නැවත නැවත කාම ලෝකයේ උරුමකාරය බවට අපි පත් වුණා. එහෙනම් මේ ලෝකයේ අපි දන්නවා 28 බුද්ධ ශාසනය පුරා භව කෝටියක් විතර ඉපදෙලා තාම සෝවාන් වුණේ නැහැ. මොනතරම් නිന്ദා සාගත චරිතයක්ද අපි ගත කරලා තියෙන්නේ, මොනතරම් දුර්වල චරිතයක්ද අපි ගත කරලා තියෙන්නේ. මේ තරම් අපි දුර්වල චරිතයක් වෙලා නිന്ദා සාගත චරිතයක් වෙලා එක කෙලෙසයක් අදා ගන්න තරම්වත් වත්කම් නැති මේ දුර්ලභ චරිතයක් වෙලා, මේ තරම් දුර්ලභ වෙලා ඉඳගෙන අපි අනිත් අයගේ අඩුපාඩු එලා දකින්නේ නැද්ද? නිന്ദා කරන්නේ නැද්ද? අපහාස කරන්නේ නැද්ද? එනා මගේ දුර්වලකම ඉදිරියේ මට මේ ලෝකයේ කිසිම කෙනෙකුට වචනයක් කියන්න අයිතියක් නැහැ. ඇයි මගේ අඩුව හදා ගන්න තරම්වත් මට වත්කම් නැත්තම්, ඒ මානසිකත්වය මට ඇදෙන්නේ නැත්තම් මට තියෙන අයිතිය මොකද්ද? තව කෙනෙක් එලා දකින්න, තව කෙනෙක් අපහාස කරන්න, තව කෙනෙක්ගේ ඒ අඩුවට විරුද්ධව ඒ විනය කර්ම කරන්න මට තියෙන අයිතිය මොකද්ද? එහෙනම් ඉසෙල්ලාම මගේ කෙලස් ටික අදාගෙන මම රාත් වෙලා ඉන්න එපාය. මගේ අඩුපාඩු ටික අදාගෙන, මගේ දුර්වලකම් ටික අදාගෙන මම ඉසෙල්ලාම මාර්ග ලේකට පත්ලා ඉndeපාය. එහෙනම් පුතුච්චෙන ස්වභාවයේ ඉඳගෙන මේ තරම් ලෝභ දේශ මොහ රාග වෛර තියාගෙන තාම පංචකාම ලෝකයේ පංචකාම පිනවගෙන, තාම දික්තිය පිනවනවා, තාම සුතේ පිනවනවා, තාම ගන්ධේ පිනවනවා, තාම රසේ පිනවනවා, තාම ස්පර්ශේ පිනවනවා, සිටිවිලි වල ලෝභ දේශ මොහ රාග වෛර අනන්ත අප්‍රමාණ ලොරිගණන් පටවගෙන තියාගෙන නඩත්තු කරගෙන තවත් කෙනෙක්ගේ අවතක් වුණා, තවත් කෙනෙක්ගේ වැරදක් වුණා කියලා අනිත් අයට බැන බැන නිඳා කරගෙන අපාස කරගෙන තවත් මේ ලෝකේ ඉපදෙන්න කර්ම නෙමෙයිද මේ සකසන්නේ? එහෙනම් අපි මේ තරම් නිඳා සාගත දුර්වල චරිතයක් කියලා තේරුම් ගන්නට ඕනේ. නියත මානිව තමන්ගේ යථාර්ථය, තමන්ගේ ඇත්ත తත්වයේ තේරුම් ගන්නට ඕනේ. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ මානසිකත්වයේ තුල ඉඳගෙන ලෝකේ බලන්න පුළුවන් නම් අනේ මේ වගේ අසරණ චරිතයක් මේ තරම් ඉපදිලා පුංචි වරදක්වත් අදා ගන්න බැරි තරම් ප්‍රඥාව නැති මෝඩ චරිතයක් මම මේ ලෝකේ මොකවත් දන්නේ නැහැ. දන්නවනම් කොයි හදාගන්න එපාය. මම මේ තරම් දක්ෂෙක් නම් කොයි ඒ දක්ෂකම් වලට සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් වෙන්න එපාය. මම හිතනවා මම හොඳට අත්දැකීම් තියෙනවා, මම හොඳට ගිහි සමාජවල බැටකාලා තියෙනවා, මට ගොඩාක් දේවල් තේරෙනවා, මාව මුලා කරන්න බෑ, මාව කෙනෙකුට රවට්ටන්න බෑ. එච්චර දක්ෂ නම්, එච්චර තේරෙනවා නම් කොයි සෝවාන් වුණා? එහෙනම් තාම මායයට රැවටිලා නේද? තාම කෙලෙස් වල රැවටිලා නේද? කාමයට රැවටිලා නේද? ditthiyata රැවටිලා නේද? සුතේට ගැවටිලා නේද? එහෙනම් මේ තරම් කාම වලට රැවටෙනවා නම් තමන් ලැබපු අත්දැකීමකුත් නෑ, තමන් ලැබපු දැනුමකුත් අවබෝධයක් අත්දැකීමක් මොකවත් නෑ. තමන් තරම් මේ ලෝකේ මොඩෙක් නෑ. ඒක පිළිගන්න මානසිකත්වේ නෑ, නියතමානිකමක් නෑ. එහෙනම් කවදාරි දවසක තමන්ට තේරෙනවා මගේ අත්දැකීම් වලට මගේ දැනුමට අධ්‍යාපනයට කිසිම කෙනෙකුට බෑ මාව රවට්ටන්න. එහෙනම් ඇයනකොට කලබල වෙන්නේ මේ සබ්දයට රවට්ටන්න පුළුවන්කම තිබුණා නේද? වෛරයට රවට්ටන්න පුළුවන්කම තේනවා නේද? මාන්නයට රවටෙන්නේ නැද්ද? ඉතුවක්කාරකමට රවටෙන්නේ නැද්ද? එහෙනම් උඩඟුකමට ආහංකාරයට රවටෙන්නේ නැද්ද? කාන්තාව දකින්නකොට තෘෂ්ණාවට රවටෙන්නේ නැද්ද? කාන්තාව දකින්නකොට රාගයට රවටෙන්නේ නැද්ද? කාමයට රවටෙන්නේ නැද්ද? රස දැක්ක ගමන් ඒ ලෝභයට ඒ කෙලෙස් වලට රවටෙන්නේ නැද්ද? ඒ ගිජුකමට රවටෙන්නේ නැද්ද? එහෙනම් මේ තප්පරෙන් තප්පරයට රවටෙනවා, තප්පරෙන් තප්පරයට මුලා වෙනවා, තප්පරයට තප්පරයට අසරණ වෙනවා. මේ තරම් අසරණ වෙවි, මුලා වෙවි, මේ තරම් අනුවණකමින් ක්‍රියාත්මක කරගෙන අපි හිතනවා මම මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක්, මේ තරම් අවබෝධයේ තියෙන කෙනෙක්, මේ තරම් අත්දැකීම් ලැබපු කෙනෙක්, මං තරම් කෙරුම්කාරයෙක් නෑ, මං තරම් දසමායෝධයෙක් නෑ, මං තරම් අත්දැකීමෙන් යුක්ත ප්‍රඥාවන්තයෙක් නෑ කියලා බලනකොට මේ ලෝකයේ ඒ අනුවණයන්ගේ මෝඩයන්ගේ තරඟයක් තිබ්බාම පළවෙනි තැනගේ අපිට හම්බෙන්නේ හේතුව ඒ තරම් කරලා තියෙන මොට්ට වැඩමයි, ඒ තරම් කරලා තියෙන මෝඩ වැඩමයි. හේතුව මොකවත් තේරිලා නෑ. තේරුණා නම් මේ වෙනකොට වැඩනිමා වෙන්න ඕනේ. ඒ තරම් රවටෙන්නේ නැත්නම් මායයට රවටීමෙන් අපි නිදහස් වෙලා විමුක්තියටපත් වෙන්න ඕනේ නේද? මේ තරම් දැනුමක් තියෙනවා නම් ආයතන වලින් පංචකාම පිනවෙනවා, ආයතන වලින් ඝාතන ඇති වෙනවා, ආයතන වලින් හොරකම් එනවා. කොයි මෙච්චර දැනුමක් තිබුණා නම් ඒවා පාවිච්චි කරලා මේවා නවත්තන්න එපාය, මාය අසරණ කරන්න එපාය, මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න එපාය. එහෙනම් තමන්ගේ යථාර්ථය තේරුම් ගන්න, තමන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න, භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ ශාසන ඉදිරියේ නියතමානි වෙන්න, අවංක වෙන්න, යථාත්පාත් වෙන්න, කීකරු වෙන්න. අනේ තථාගතයන් වහන්සේ මගේ මාන්නයේ තියෙන මාතක විපතක මාත, මගේ ඉතුවක්කාර කමේ ඒ විපතක මාත, මගේ උඩඟු කමේ විපතක මාත, මන්තරං අනුවණයා කියන අනුවණ කමේ විපතක මාත, මම මෙච්චර කාලයක් මම මේ දේවල් දන්නවා, මම මේ දේවල් දැනගෙන ඉන්නවා, මම දක්ෂයෙක් කියලා මං හිතාන හිටියා. අනේ ස්වාමින් වහන්සේ මට සමා වෙන්න, භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවයේ පීඨ මට ලැබේවා, අද ඉඳලා මං තිසරණ සරණ යන කිසිම දෙයක් නොද දන්න අන්ත අසරණ වෙච්ච යාචකයා කියන මානසිකත්වය මට උරුම වේවා. අද ඉඳලා මම මේ ලෝකේ හැමදාම මායයට පරාජය වෙන, කෙලෙස් වලට හැමදාම ඊලා වෙන බොහොම දුර්වල චරිතයක් කියලා තමන්ව තමන්ම තේරුම් අරගෙන අද ඉඳලා තිසරණයේ හොඳට තදින් අල්ලාගෙන නියතමානිකමෙන් අවංකකමෙන් යථාත්පාත්කමෙන් අද ඉඳලා තිසරණ සරණ යන්න, එහෙම යන්න පුළුවන් නම් අද ඉඳලා අපි නිවැරදි තාපසයෙක් බවට පත් වෙනවා, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව තවත් අපි මාන්නෙන් ඉන්නවා නම් මං තරම් කෙරුම්කාරයෙක් නෑ, මට තරම් තේරෙන කෙනෙක් නෑ, මං තරම් ත්‍රිපිටකය දන්න කෙනෙක් නෑ, මම තරම් භාවනා ආචාර්ය කෙනෙක් නෑ කියලා තමන් හිතනවා නම් අන්න සෝවාන් ඵලෙවත් නැති නිසා තමන් තුළ වැඩිලා තියෙන අවබෝධය නෙමෙයි, තමන් තුළ වැඩිලා තියෙන ධර්මය නෙමෙයි, මාන්න උඩඟු ආහංකාරය ඉතුවක්කාරකම. එහෙනම් අනාගාමී කෙනෙකුට කෙලස් තියෙනවා නම් රාත් වෙනකොට නම් මේ කෙලස් වලින් නිදහස් වෙන්නේ, අනාගාමී කෙනෙකුට කෙලස් තියෙනවා නම් සෝවාන්වත් නැත්නම් මගේ තියෙන මේ අවබෝධයේ කෙලෙසයක් නැද්ද, මගේ අධ්‍යාපනයේ කෙලෙසයක් නැද්ද, මං ලැබුවයි කියලා කියන අත්දැකීමට කෙලෙසයක් නැද්ද, මන් තුල තියෙනවයි කියලා කියන ප්‍රඥාවට දැනුමට කෙලෙසයක් නෙමෙයිද නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි නැති කෙලෙස් හදාගෙන, නැති කෙලෙස් වලට ඉමිකම් කියාගෙන, නැවත නැවත කෙලෙස් වල උරුමකාරය වෙලා මාර්ය යාට මුලා වෙලා, මාර්යාට ඊලා වෙලා අපි මේ සංසාරේ නැවත නැවත ඉපදෙන්න හේතු සකස් කරගෙන, එහෙනම් මේ යථාර්ථය තේරුම් ගන්න, මේ අවබෝධයට පත් වෙන්න, අදින් පස්සේ කවදාවත් නැවත මේ විදිහට හිතන්න එපා. අනේ මන් නතර මෝඩෙක් නෑ, මන් තරම් නියතමානී අවංක කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ තරම් නියතමානී වෙන්න, මුර්ධි වෙන්න, ඊයේ මානවෙච්චේ තාපසයාටත් උපස්ථාන කරන මානසිකත්වයට පත් වෙන්න, තමන් තරම් මේ ලෝකේ අනුවණයෙක් නෑ කියලා හැම කෙනාගේම අවබෝධයට ප්‍රඥාවට ගරු සත්කාර කරන්න, හැමෝට උපස්ථාන කරන මානසිකත්වයටපත් වෙන්න, හැමෝටම යටාත්පාත් වෙන කීකරු වෙන ඒ මානසිකත්වයට ඉමිකම් කියන්න. මේ தත්ත්වයටපත් උනත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. මේ වගේ නියතමානී අවංක කෙනෙකුට විතරයි රාත් වෙන්න පුළුවන්. එහෙනම් අපේ වස්වලට අපි මාන්නයක් හදනවා නම්, වැඩිහිටි භාවයට ඉතුවක්කාරකමක් හදනවා නම්, ඒ කාන්ත වශයෙන්ම නැවත ඉපදෙනවා, උත්පත්ති නිදාසෙන් නම්බෙන්නේ නැහැ. ඇයි? අර මාන්නය කඩනකන්, අර ආංකාරය උඩඟුකම කඩනකන් අපට කවදාවත් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ භාවනා යෝගීන්ට තේරෙනවා තමන් මේ කරලා තියෙන ජීවිත කාලෙම පංචකාම පිනවන එක, ජීවිත කාලෙම අදින්නාදාන කරන එක, ජීවිත කාලෙම අනිත් අයගේ ඒ චරිත ඝාතනය කරන එක, පතිවත ඝාතනය කරන එක, බඩුමුට්ටු ඝාතනය කරන එක, ඒ මිනිසුන්ගේ ජීවිත ඝාතනය කරන එක, එහෙනම් මෙච්චර කාලයක් කරලා තියෙන කෙලෙස් ප්‍රගුණ කරන එක, එහෙම කරාකින් එකට එකම උපමාව උදාහරණය තමයි තමන් ඉපදිලා ඉන්න මිනිසත් භවය. එහෙනම් කෙලෙස් වැඩි වෙ නැත්නම් ඉපදීම නැවතිලා තියෙන්න ඕනේ. කෙලෙස් වැඩුවයි කියන එකට එකම සාක්ෂිය තමන්ට ලැබිලා තියෙන මේ ඉපදීම, එහෙම නැත්නම් මිනිසත් භවය. එහෙනම් තමන් මේ කෙලෙස් වැඩුවා, ඒ නිසා ඉපදුනා. අදින් පස්සේ කෙලෙස් වඩන්න එපා. අද ඉඳලා කෙලෙස් වලින් නිදහස් වෙන්න, අද ඉඳලා කෙලෙස් වලින් එතර වෙන්න කටයුතු කරන්න. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි කෙලෙස් වලින් නිදහස් වෙමු. මේ මොහොතේ ඉඳලා කෙලෙස් වලින් නිදහස් වෙන්න අවශ්‍ය කටයුතු කරමු. එහෙනම් මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන මේ භාවනා යෝගීන් හැම කෙනාම ඇසෙන් කාමයේ පිනවන්න එපා, කනෙන් කාමයේ පිනවන්න එපා, ගන්ධෙන් කාමයේ පිනවන්න එපා, රසෙන් කාමයේ පිනවන්න එපා, ඒ විදිහටම වචන වලින් කාමයේ පිනවන්න එපා, අපේ කායික ස්පර්ශ වලින් ඒ ස්පර්ශය නිසා අටගන්න පස්සෙන් කාමයේ පිනවන්න එපා. මේ විදිහට පංචකාමෙන් අපි නිදහස් වෙනවා නම් අන්න යා තිසරණ සරණ යනවා, ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ භාවනා යෝගීන්ට තේරෙනවා මේ පංචකාමෙන් වලින් නිදහස් වුණාම පංචකාමයන් වලට හේතු වෙච්ච හේතුව තාම නිරෝධ වෙලා නැහැ. ඒ හේතුව තමයි සිතින් මේ පංචකාම පිනවන ඒ කාම චෛතසික තියෙන තාක්කල් අපි මේ ලෝකේ හැමදාම කාම පිනවනවා. එහෙනම් දැක්කාම කාම පිනවන අදහස තියෙනවා නම්, ඇවුනාම කාම පිනවන අදහස තියෙනවා නම්, දැනුනාම හැඟුනාම කාම පිනවන අදහස තියෙනවා නම්, ඒ කාමෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් සිතිනුත් කාම පිනවනවා. වාඩි වෙලා ඉන්නකොට සිතින් කාමයේ වින්දනය කරන්නේ නැද්ද? එහෙනම් නිදාගෙන ඉන්නකොට සිතිවිලි වලින් ඒ කාමයේ වින්දනය කරන්නේ නැද්ද? තෘෂ්ණාව රාගයේ වින්දනය කරන්නේ නැද්ද? එහෙනම් මේ සිතිවිලි වලින් පංචකාම වින්දනය කරන මානසිකත්වයේ තමන් තුළ තියෙනවා. සෑම මොහොතක් ගානේ මේ පංචකාම වලින් අපි නිදහස් වෙන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ සිතිවිලි වලින් කාම වින්දනය නොකරන විදියට අපි සීයෙන් වගකීමෙන් යුක්තව සිත පරිස්සම් කරන්නට ඕනේ. එහෙනම් සිතින් කාම වින්දනය කරන්නේ නැත්නම් එයා කන්ති පාරමිතා වඩන භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. කන්තියක් වඩනවායි කියලා කියන්නේ තමන්ට පිරිණිවන් පාන්න ඉසෙල්ලාම කන්ති කරන්න එපාය, ඉවසීම වඩන්න එපාය. එහෙනම් තමන්ගේ ඉවසීම තමන්ගේ නිවීමට අදාළ නැත්නම් කොහොමද තමන් ඉවසීමක් අනිත් අයට වඩන්නේ? එහෙනම් හොඳම ඉවසීම තමයි තමන්ට කරන හොඳම කන්තිය තමයි ඉසෙල්ලාම තමන්ට පිරිණිවන් පාන්න තමන්ට කන්තිය වඩන එක. එහෙනම් තම තමන්ගේ කන්ති තිය තමයි පංචකාම පිනවන ඒ කෙලෙස් වලින් තමන්ව නිදහස් කරන්නට ඕනේ. එහෙනම් මේ තප්පරේ ඉඳලාම මේ ධර්ම දේශනාව හොඳට සිතේ තැම්පත් කරගනිමු. මේ දක්වා අසකන දිව නාසයේ සමසිත කියන ආයතන හයතුලින් පංචකාම ලෝකේ කාම විඳව විඳව ඉපදීමට හේතු ඇදුවා. කාම ලෝකේ උරුමකාරය බවට පත් වුණා. අද ඉඳලා ඒ උරුමය නැති කරමු. මේ මොහොතේ ඉඳලා අපි පංචකාමෙන් නිදහස් වෙන්න කමඨාන වඩමු. කන්තියේ නිවැරදි ලෙස සීලයක් තුළින් අපි වඩමු. අද ඉඳලා කන්ති පාරමිතාව අපි වඩනවා. කාමයේ සුමිච්ඡාචාර කියන ශික්ෂාපදයේ රකිමින්. එහෙනම් අසකන්න දිව නාසයේ සමසිතෙන් අදින් පස්සේ කාමයේ පිනවන්නේ මේ තප්පරේ ඉඳලා මේ මොහොතේ ඉඳලා කාමෙන් නිදහස් වෙන්න අපි කන්තිය වඩනවා. එනම් මේ ධර්මදේශනාව හොඳට සිතේ තැම්පත් කරගෙන මේ අවබෝධය හොඳට සිතේ ධාරණය කරගෙන නවත නවත නිතර නිතර මොහතෙන් මොහත තප්පරෙන් තප්පරේ සෙනෙහෙන් සෙනෙය මේ කමඨාන මේ ලබාගත් අවබෝධය නිතරම සීකරන්න, නිතර නිතර සීය පවත්වන්න. එහෙම කරලා අසකන දිව නාසයේ සමසිතෙන් මේ කමඨාන ප්‍රගුණ කරන්න, වඩන්න, පුරුදු පුහුණු කරන්න. මේ හැම පුහුණුවක් තුළින්ම පුරුදු කිරීමක් තුළින්ම පංචකාමෙන් නිදාසලා ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන මේ තුලින් ලබාගත් අවබෝධය අපි සියලු දෙනාගේම රාත් බෝධිය පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.